ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සැදැවත් වාසනාවන්ත පින්තුනි, මේ පින්තුනි හැම දෙනාම අද විහාරස්ථාන රැස්වලා මේ මාසයේ උපන්දිනයේ සමරන මේ පින්තුන් බොහෝ දෙනෙකුට ආශිර්වාද පිණිස මේ පින්කම සිදු කරලා නිමාවටපත් වෙච්ච අවස්ථාව. ඉතින් ඔබ හැම දෙනාටම සතුටටපත් වෙන්න පුළුවන්. ඔබේ දෑතින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පවත්වලා මහා සංඝරත්නය වෙනුවෙන් සපිරිකර සංඝද දක්ෂිණාවක් පවත්වලා ඔබේ ජීවිතයට ලොකු ආලෝකයක් ඒ වගේම කුසලයක් සිදු කරගත් අවස්ථාව. ඉතින් උපන්දිනයක් සමරන අවස්ථාවේදී එකාතකින් අපේ හිත අපේ කුසල අරමුණවල දිනු කරගන්නා වගේම එකාතකින් අපි අපේ ජීවිත ගැන හිතලා සතුට වෙන ගමන් විශේෂයෙන් මෙවැනි අවස්ථාවල උපන්දිනයක් සමරන අවස්ථාවේදී අපේ දෙමාපියන් අපට සිහිපත් වෙනට ඕන. අපට මේ ලෝකය දකින්නට එළිය දකින්නට උපකාර කරපු ඒ දෙමාපියන්. උපන්දිනේ වෙලාවේදී බොහෝ විට උපන්දිනය සමරන කෙනා තමයි ඉස්මතු වෙන්නේ නේද? නමුත් ඇත්තටම එදාට ඉස්මතු වෙන්න ඕනේ දෙමාපියෝ. ඒ අම්ම තාත්තා දෙන්න විශේෂයෙන් ඒ තමන්ගේ මෑණියන් අපේ වෙනුවෙන් කරපු කැපවීම තමයි එදාට අපට මතක් වෙන්නට ඕන. උපන්දින දවසේදී ඇත්තෙම අම්ම තාත්තා ළඟක ඉන්නවා නම් ඒ උපන්දිනය සමරන කෙනා තමන්ගේම දෑතින් කෑම බීම හදලා අම්මට දීලා අම්ම සතුරු කරන දවස. ඉතින් ඒ දෙමව්පියන් දුර බැහැරක ඉන්නවා නම් එයාට කතා බහ කරලා එයා සතුරු කරන්නට, එයාත්ම මිය ගිහලා නම් එයා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමත් අප මෙවැනි අවස්ථාවලදී සිදු කරන්නට ඕන. පින්තුනි, මනුස්ස ලෝකයේ මේ වගේ කාලයක ඉපදෙන අය හැටියට අපට අපේ ජීවිත ගැන හිතනකොට හුඟක් සතුටු වෙන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? අපි මේ මනුස්ස ලෝකයේ ඉපදුනේ නිකන් නෙවෙයි, හොඳ අංගපසඟ ඇතුව, කිසිදු අංගවිකලත්වයක් නොමැතිව, හොඳ බුද්ධියක් ඇතුව මනුස්ස ලෝකයේ ඉපදෙන ලැබීම ජීවිතේ ලොකු භාගයක්. ඒ විතරක් නෙවෙයි, අපි මේ ලෝකයේ ඉපදෙනකොට වසර දහස් ගාණක් මිනිසුන් කරපු මහා උත්සාහයක ප්‍රතිඵල දායාදයන් නිෂ්පාදනයන් අපට ඉතුරු කළ දීලා තියෙනවා. අද දින උපදින අප වෙනුවෙන් වසර දහස් ගාණක් විද්‍යාඥයන් නොයෙක් විදිහේ නිමවුන්කරුවන් නිෂ්පාදනය කරපු බඩු බාන රාශියක් අපේ පහසුව සඳහා අපේ වෙනුවෙන් නිෂ්පාදනය කළ දීලා තියෙනවා. ඒ වගේම මහා මාර්ග හදලා විවිධ විදිහේ පහසුකම් අපට දීපු පරිසරයක තමයි අපි මේ ලෝකෙ ඉපදුනේ. ඊටත් වඩා පුදුමය, සාරසංඛ්‍ය කල්පලක්ෂයක් දාන ආදී පෙරොන් දහම් පුරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙච්ච කාලෙක, ඒ සද්ධර්මයේ සුරක්ෂිතව තියෙන කාලෙක තමයි අපි මේ ලෝකෙ ඉපදුනේ. මෙන්න මේ ගැන හිතනකොට පින්නතුනි, අපට අපේ ජීවිත ගැන ලොකු සතුටක් ඇති වෙන්න ඕන. ඒ සතුට කොච්චරද කියලා කියතොත් අපි අවුරුදු දෙක දවසක් විතරක් නෙවෙයි, අවුරුදු දවස් 365 අපට උපන්දින සමරන්න පුළුවන්. අන්න එහෙම උපන්දින සමරන්න පුළුවන් විදියට තමයි අපට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. බුදුන් වහන්සේ දේශනා කරන යම්කිසි කෙනෙක් උදෑසන කාලයේ සිත පිරිසිදුව තියාගෙන ඒ පුද්ගලයාගේ කයෙන් වචනෙන් සිතින් හොඳ දේවල් කරනවා නම් ඒ උදෑසන සුභ උදෑසනක් කියලා. සුභ උපන්න කියලා කියනවා, ගුඩ් මෝර්නින් කියලා. ගුඩ් මෝර්නින් කියලා මුලින්ම බුදුහාම තමයි කියලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, යම්කිසි කෙනෙක් මධ්‍යාහ්න වේලාවේදී සිත පිරිසිදුව කයින් වචනෙන් සිත යමක් කරනවා නම් ඒ මධ්‍යාහ්නය සුමජ්ජන්න කියලා කියනවා, සුභ මධ්‍යාහ්නයක් කියලා. සුභ මධ්‍යාහ්නයක් කියන එකට ඉංග්‍රීසි වලින් වචනයක් තියෙන දන්නේ නැහැ, ගුඩ් නෝන් කියලා තමයි කියන්න තියෙන්නේ. ඊළඟට යම්කිසි කෙනෙක් සුභ සන්ධ්‍යාවක් කියලා බුදුහාම දේශනා කරන සුසන්නාහන් කියලා, සුසයන්හන් කියලා. යම්කිසි කෙනෙක් හිත පිරිසිදු තියාගෙන හවස්තරුවේ දාන ආදී පින්දහම් කරනවා නම් අන්න ඒ සවස සුභ සන්ධ්‍යාවක්, ගුඩ් ඊවිනින් කියලාත් කියලා තියෙනවා. ඉතින් බුදුහාමරමේ අපට ඔක්කොම දේශනා කරපු කාලෙක අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් මේ බුදුහාමර දේශනා කරන්නේ සුභ දවසක් ඇති කරගන්න ක්‍රමය. ඒ සුභ දවස කියලා කියන්නේ ඇත්තෙම උපන්දිනයක් වෙන දවසක් කියන එක. අන්න ඒ ජීවිත අපේ ඉහළම මට්ටමට ගන්නයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. විශේෂයෙන් උපන්දිනයක් වැනි අවස්ථාවකදී අපේ හිතේ සතුට ඇති කරගන්න කාරණා මේ සඳහන් කළේ. අනිත් අතින් අපට අපේ ජීවිත ගැන තමන්ගේ දෑතින් ජීවිතයේ සිදු කළා වූ පින්කම් ගැන එදාට සිහි කරන්නට ඕන. අම්මට තාත්තට සලකපු ආකාරය, දාන ආදී පින්දහම් කරපු ආකාරය, අසරණයන්ට සලකපු ආකාරය, ලෝකෙට තමන් සේවයක් කරා නම් ඒ දේවල්, මෙන්න මේ දේවල් එදා තමන් හොඳවට සිහි කරන්න ඕන. ඒ වගේ දේවල් අඩුවෙන් කෙරලා තියෙනවා නම් වඩාත් වීරියෙන් වැඩිපුර කරන්නට එදාට අදිස්ථාන කරගන්නටත් ඕන. අනිත් කාරණේ තමයි පින්වතුනි, බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ මනුස්ස ලෝකෙ ඉපදෙච්ච හැටියට අපි කොහොමද මේ මනුස්සත්වය රැකගන්නේ කියලා. අප මේ ලෝකයේ ජනිත වෙනකොට, උපදිනකොට අපේ දිමිච්ච විඥාණය, මේ මනුස්ස ලෝකෙට සරිලන විඥානයක් තමයි. විඥානයේ යුක්තිය අපි මේ ලෝකෙ ඉපදුණේ. එක අතකින් අන්නේ මට්ටම රැකගන්නට ඕන, අනිත් අතින් ඒ මට්ටම දිනු කරගන්නටත් ඕන. එතකොට මිනිස්යාගේ මට්ටම මොකද්ද? එක අතකින් යා දන් දෙන කෙනෙක්, නිතර පරිත්‍යාගශීලී කෙනෙක්, අනිත් එක යා සිල්වන්ත කෙනෙක්. දන් දීම සහ සිල්වන්ත භාවය, විශේෂයෙන් පංචශීලී ආරක්ෂා කිරීම සහ නිතර වෙනත් කෙනෙක් වෙනු යමක් පරිත්‍යාග කරන මට්ටමේ සිටීම, මෙන්න මේක තමයි මනුස්ස ලෝකයේ ස්වභාවය. එතකොට මේ ගුණ දෙක තියෙනවා නම් අපේ මනුස්සයන් වශයෙන් අඛණ්ඩව අපේ ජීවිත ගත කරන්න පුළුවන්. නමුත් වෙනතුනි විශේෂත්වය තමයි මනුෂ්‍යයාගේ අනිත් සත්‍යයන්ගේ අතර වෙනසක් තියෙනවා. සිව්පාගත සත්‍යයන් වෙනත් තිරිසන් සත්‍යයන් උපදින්නේ තිරිසනෙක් හැටියට, මරණයට පස්සේ තිරිසනෙක් විදියට. නමුත් මනුෂ්‍යයාගේ විශේෂත්වයක් තියෙනවා. මනුෂ්‍යයාට වන්න මනුස්සයෙක් වශයෙන් මිය යන්නත් පුළුවන්, ඊට පල්ලෙහා මානසිකත්වයට යන්නත් පුළුවන්, දෙවියෙක් වෙන්නත් පුළුවන්, බ්‍රාහ්මණයෙක් වෙන්නත් පුළුවන්, මඟඵලලාභී උතුමෙක් වෙන්නත් පුළුවන්, රහතන් වහන්සේ කෙනෙක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ සඳහා මාවත බුදුහමර දේශනා කළා. ඒ අනුව තමා දන් දෙමින් පංචශීලී ආරක්ෂා කරනවා නම් තමා මනුෂ්‍යත්වය රකින්න කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, ඊට වඩා තව පොඩ්ඩක් ඉහළට යන්නත් පුළුවන් වන්නම්, දෙවියෙක් මට්ටමටත් යන්න පුළුවන්. ඒ කොහොමද? ධර්මයේ සඳහන් වෙනවා සත්ත වතපද සූත්‍රයේහි කාරණා කීපයක් මේ මනුෂ්‍යත්ව භාවයෙන් ඉහළට යන්න, මානසිකත්වය දිනු කරගන්න ක්‍රම මොනවද කියලා. මාතා කේති බරංජන්තුන් මෞපියන් සැලකීම, ඒ වගේම කුලේ ජෙට්ටා පචායනම් තමගේ කුලේ ඉන වැඩිහිටියන් පෙදීම, සන්නං සකිල සම්බාසං ප්‍රිය වචන කතා කිරීම, ඒ වගේම මච්චේර විනේයුත්තං මසුර මල දුරු කිරීම, ඒ වගේම පිසුන බස් නොකීම, සත්‍යං කෝදා විමුන්නරං සත්‍ය වචන කතා කිරීම, ක්‍රෝධය අඩු කර ගැනීම, මෛත්‍රිය දිනු කිරීම. මෙන්න මේ කරුණු මනුෂ්‍යත්වයේ ඉඳලා දිව්‍යත්වයට ඔසවා තබන කාරණා. අමතර කාතර සැලකීම, ඒ වගේම තමන්ගේ කුලයේ ඉන්න වැඩිහිටියන්ට පිදීම, ගරු සැලකිලි දැක්වීම, ප්‍රිය වචන කතා කිරීම, ඒ වගේම කේලම් වචන නොකීම, සත්‍යවාදී බව, දන් දීම, මෛත්‍රිය, මෙන්න මේ වගේ කරුණු වලින් මනස ලෝකයේ තුලදීම අපට දිව්‍ය මානසිකත්වයක ඉන්න පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි, ඊටත් වඩා ඉහළ මට්ටමට ඕනනම් අපි හිත ගන්න පුළුවන්. ඒ කොහොමද? ඒ තමයි බාහිර සාමාන්‍යයෙන් කාමක ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ දේවල් වලට ගිජු නොවි ඊට වඩා ඉහළ අරමුණක හිත තියාගන්න පුළුවන් නම් සමත භාවනාවක, සමත කමඨානක, මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ඒ වගේම අපි දීපු දානයක් පිළිබඳව දෙවියන්ගේ ගුණ, ඒ වගේම යම් යම් විදි කසින භාවනා, මෙන්න මේ වගේ අරමුණක හිත තියාගන්නව නම් අපි අර පස්කම් සැපෙන් මිදිලා පංච නීවරණ දුරු කරලා මනුස්ස ලෝකයේ තුල ඉඳගෙන ඕනනම් බ්‍රහ්මත්වයට හිත දිනු කරන්න පුළුවන්. මිනිස් ලෝක බඹලව කරගන්නත් පුළුවන් පංච නීවරණ දුරු කරගෙන. ඒ විතරකුත් නෙවෙයි, ඊටත් වඩා ඕනනම් තවත් ඉදිරියට යන්නත් පුළුවන්. කොහොමද? මේ ලෝකයේ තුල සක්කාය දිටිය දුරු කරන මාර්ගයකුත් සඳහන් කළා. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙනි විස්කන්ධ පංචකයට ගිජු නොවී වාසය කිරීම, ඒ ගැන නුවණින් වාසය කිරීම. න රූපං අතතෝ සමනපස්සති, න රූපවන්තං වා අත්තානං, අත්ත නිවාරූපං රූපස්මින් වා අත්තානං කියලා සඳහන් කරනවා. රූපය ආත්ම සහිත දෙයක් නෙවෙයි, ආත්මය රූප සහිත දෙයක් නෙවෙයි, රූපය තුල ආත්මය නෑ, ආත්මය තුල රූපය නෑ කියලා මෙන්න මේ දර්ශනය ඇති කරගන්න පුළුවන් නම් අපට ලෞකික භූමිය ඉඳලා ටික ටික ලෝකෝත්තර භූමියට යන්නත් පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි, ඊටත් වඩා තවත් ඉරට යන්න පුළුවන් අපට කාමරාග පටික දෙක දුරු කරලා අනාගාමි මට්ටමට උනන්දු වෙනවා පුළුවන්. ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා භව තණ්හාව දුරු කරන මට්ටමට යන්නත් පුළුවන් ඕන. ඒ කොහොමද? ඒ තමයි අපි දැන් මේ කල්පනා කරනකොට අපට නිතරම රූපයක් එක්කයි ලෝකෙ නිර්මාණය වෙන්නේ. ඔබට නිතරම රූප ගොඩක් තමයි ඔළුවේ තියෙන්නේ. අම්මා කියන වචනේ කියනකොට අම්මගේ රූපේ නිර්මාණය වෙනවා. ගෙදර කියනකොටම ගෙදර මතක් වෙනවා. වාහනේ කියනකොටම වාහනේ මතක් වෙනවා. රැකියාව කරන ස්ථානයේ කිව්ව ගමන්ම රැකියාව කරන ස්ථානේ නම් හොඳම කෙනා හරි නරකම කෙනා හරි මතක් වෙනවනේ. මේ වගේ නිතරම රූපයක් එක තමයි අපේ ලෝකෙ නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ බාහිර රූපයක් ඇතයි කියලා අපි නිතර හිතාගෙන ඉන්නේ. මෙන්න මේක තමයි කාම ලෝකයේ ස්වභාවය. මෙන්න මේක තමයි භවයේ ස්වභාවය. මෙන්න මේ අවස්ථාවේදී රූපේ නිර්මාණය වෙන්නේ ඇත්තටම ඒ කලින් අසබු දැකපු දේවල් පිළිබඳ වර්තමානයේ සිතම කියවීමක් මේ වෙන්නේ. මෙන්න මේ தத்துவයත් ඉක්මවන්න පුළුවන් නම් මේ ලෝකය තමා විසින් මේ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකයක් කියලා දකින දර්ශනෝතින් අපට අවිද්‍යාවයි භව තණ්හාවයි දුරු කරගන්නත් පුළුවන්. එතකොට අපි කල්පනා කරලා බලන්න වටිනවා අපි දැන් කොයි මට්ටමේද මේ මොහොතේ ඉන්නේ කියලා. මේ මනස සිරුරක් දරාගෙන ඊට පහළ පල්ලෙහා මානසිකත්වයක් ඉන්නත් පුළුවන්. මිනිසෙක් විදිහට ඉන්නත් පුළුවන්. දෙවියෙක් විදිහට ඉන්නත් පුළුවන්. බ්‍රාහ්මණෙක් විදිහට ඉන්නත් පුළුවන්. සෝවාන් කෙනෙක් විදිහට ඉන්නත් පුළුවන්. අනාගාමී කෙනෙක් විදිහට ඉන්නත් පුළුවන්. අවශ්‍ය නම් මේ සංසාර චක්‍රයම නික්මිලා මනස සිරුරක් දරාගෙන ඉන්නත් පුළුවන්. බුදුදහමත් වෙනත් ආගම සසඳලා බලන විට වෙනත් ආගම්වල දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මොක්ෂය මේ සියලක්ම සඳහන් කරන්නේ මරණයෙන් පස්සේ. බුදුදහමේ තියෙන විශේෂත්වය මොකද්ද? මේ සියලුම දේවල් ජීවත් වෙන කාලෙදිම ළඟා කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි බුදුදහමේ තියෙන සුවිශේෂත්වය. මෑත කාලේ ලෝකෙ හිටිය විශිෂ්ටම ගණයේ මනෝවිද්‍යාඥයන් එකතු වෙලා, විශේෂයෙන්ම ඇමරිකන් මනෝවිද්‍යාඥයන් එකතු වෙලා ලොකු සම්මේලනයක් තිබ්බා. ඒගොල්ලන් සාකච්ඡා කළා මනුෂ්‍යයාගේ ඉහළම අවශ්‍යතා මොනවද කියලා. ඔවුන් අවශ්‍යතා කීපයක් ඉහළම බලාපොරොත්තු අභිමතාර්ථ ගෝල්ස් කීපයක් ඔවුන් ඉදිරිපත් කළා. එයින් එකක් තමයි සෙල්ෆ් රියලිසේෂන් කියන එක, ආත්ම අවබෝධය කියන එක. පුද්ගලයා කවුද කියලා තේරුම් ගන්න එක මනෝවිද්‍යාඥයන් ඉදිරිපත් කරන හැටියට මනුෂ්‍යයාගේ අවශ්‍යතාවයක්. මම කවුද කියලා තේරුම් ගන්න එක සෙල්ෆ් රියලිසේෂන්. දෙවෙනි එක තමයි සෙල්ෆ් ෆුල්ෆිල්මන්ට්, ආත්ම පූර්ණණය. ජීවිතේ පරිපූර්ණත්වය මොකද්ද කියලා උන් තීරණය කළා. මනුෂ්‍යයන්ට තියෙන ප්‍රශ්නය අවශ්‍යතාවයක් මේක. මොකද්ද ජීවිතේ පරිපූර්ණත්වය? තෘප්තිය, සන්තෘප්තිය මොකද්ද කියලා උන් සාකච්ඡා කළා. ඒ වගේම සෙල්ෆ් ඇක්චුවලයිසේෂන්, ආත්ම සාක්ෂාත්කරණය. මොකද්ද අපි අන්තිමට යන ගෝල් එක, අපේ ඉලක්කය, අපේ ඩ්‍රීම් එක මොකද්ද කියලා මනුෂ්‍යයන්ට ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ තුනට විසඳුම් හොයන්නයි සෙල්ෆ් රියලිසේෂන්, සෙල්ෆ් ෆුල්ෆිල්මන්ට්, සෙල්ෆ් ඇක්චුවලයිසේෂන්. මෙන්න මේ තුනට පිළියම් හොයන්න පිළිතුරු හොයන්න තමයි පසුගිය කාලයේ පුරාම ලෝකයේ මනෝවිද්‍යාඥයන් උත්සාහ කළේ. ඒ අතින් බලන විට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙච්ච විශිෂ්ටතම මනෝවිද්‍යාඥ වශයෙන් සඳහන් කරන්න පුළුවන්. උන්වහන්සේ සඳහන් කරනවා සෙල්ෆ් රියලිසේෂන් කියන්නේ මොකද්ද? ආත්ම අවබෝධය කියන්නේ මොකද්ද? මේ తত্ত্বය සත්‍ය පුද්ගලයා කවුද කියන එක තේරුම් ගන්න එක. එතකොට මේ සත්‍යය කියන්නේ මොකද්ද? යකාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. එවං ඛන්දේසු සන්තේසු හෝති සත්වෝති සම්මුති. රතය, රෝද ආදී කොටස් එකතුනාට පස්සේ ඒකට රතයක් කියලා කියනවා. අන්න ඒ වගේ තමයි එවං සන්තේසු සත්තේසු හෝති සත්වෝති සම්මුති. මේ රූපාදී ස්කන්ධ පංචක එකතු වෙච්ච ස්ථානයයි සත්‍යා පුද්ගලයා කියලා කියන්නේ. එයින් බැහැරව කිසිම දෙයක් නැහැ කියලා. අතේ ඇඟිලි පහ එකට එකතු කරගත්තාම අපි මිටක් කියලා කියනවා. නමුත් මිටක් කියලා අමුතු දෙයක් නැහැ. මොකද්ද තියෙන්නේ? ඇඟිලි පහක් විතරයි තියෙන්නේ. අන්න ඒ වගේ අපි සත්‍යේ පුද්ගලයා කියලා නමක් කියලා අපි හිටියට ඇත්තම මෙතන රූපාදී ස්කන්ධ පංචකයක් මේ තියෙන්නේ. ඒ දේ දිගටම තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහතට අනුව හේතුඵල සිද්ධාන්තය මත හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් මේ තියෙනවා. මෙන්න මේක තමයි තේරුම් ගත යුතු දෙය. මෙන්න මේක තමයි සෙල්ෆ් රියලිසේෂන් කියලා කියන්නේ. ආත්ම අවබෝධය කියන්නේ මෙන්න මේක. බුදුදහම ඒ විතරක් නෙවෙයි, සෙල්ෆ්ෆුල් ෆිල්මන්ට්. ආත්ම පරිපූර්ණ කියන්නේ මොකද්ද? අපි හිතාගෙන ඉන්න බඩමුට සම්පූර්ණ කරගත්තොත් සම්පූර්ණ නැහැ කියලා නේ. පිනුතුනේ කවදාවත් එකෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. මේ මුළු ලෝකයේම ඔබට කියලා පවරලා දුන්නොත් ලිපියකින් ඔප්පුවකින් ඔබ හිතනද ඔබ ඒ සැනසීමටපත් වෙයි කියලා. ඊට පස්සේ බලනවා තවත් ග්‍රහ ලෝකයක් තියෙද කියලා එකට යන ඊට පස්සේ බලන උත්සාහ කරනවා. ඒ නිසා කවදාවත් භෞතික වශයෙන් අපිට කවදාවත් තෘප්තිමත් වෙන්න බෑ. අන්න එවැනි ලෝකයක කොහොමද සැබෑ තෘප්තිය ලබන්නේ කියලා සඳහන් කළා. තෘප්තිය කියන්නේ මොකද්ද? දැන් Tamanට ඇති කියන හැඟීම આવොත් තමයි තෘප්තිය කියන එක වෙන්නේ. ඒ නිසා ලෝකය අත්පත් කර නොගෙන තෘප්තියට පත් වෙන ආකාරය සඳහන් කරන්නේ. ඒ කොහොමද? ඒ තමයි අපසන්තකව දේ Tamanට දැනට ඇතයි කියන මානසිකත්වය සහ ඒ තියෙන දේ ඕනෑම වෙලාවක අත්හරින්න පුළුවන් මානසිකත්වයක සිටීම. අපට කොච්චර ධනිය තියනවද, පොඩ්ඩක් තියනවද, හුඟක් තියනවද කියන එක නෙවෙයි අත්‍යවම අදාළ වෙන්නේ. ඒ තියෙන දේ තමන් අත්හරිනට කොයිතරම් මානසිකත්වයක ඉන්නවද කියන එක. දැම්මත් හරියට කමන්නේ. අඩමු වශයෙන් මරණාසන්න මොහොතේ හරි ඒ ඉන්න ඇයට ඒ ටික සතුටෙන් දීලා යන්න පුළුවන් මානසිකත්වයක තමන් ඉන්නවද කියලා බලන්න. මෙන්න මේක තමයි ආත්ම පරිපූර්ණත්වය. මෙන්න මේකට තමයි බුදුදහමේ සන්තුට්ටි පරමං ධනං කියලා කියන්නේ. සතුට උපරිම ධනය වශයෙන් කියන්නේ. ඊළඟට ආත්ම සාක්ෂාත්කරණය සෙල්ෆ් ඇක්චුවලයිසේෂන්. තමන්ගේ ජීවිතය තුළින් ඉහළටම යන්න පුළුවන් ඉලක්කය මොකද්ද? ඇතැමිට අසන්න මහත්තයෙ හිතේ ඩොක්ටරේට් එක කියලානේ. ඉහළම උපාධිය තමයි තමන්ගේ ඉලක්කය කියලා. නමුත් පින්වතුනි බුදුදහමේ ඒක නෙවෙයි කියන්නේ. ඒකත් සම්මුති විදිහට අපි ලබා ගන්නට ඕන. නමුත් ඒක ලබා ගත්තොත් අපි ඊටත් වඩා ඉහළ ඉලක්කයක් අපේ ජීවිතේ තියෙනට ඕන. ඒ මොකද්ද? ඒ තමයි කෙනෙක්ගේ ආධ්‍යාත්ම ජීවිතයේ හැම සාර්ථකත්වයේ කියලා කියන්නේ. එයා දවසට කොච්චර වේලාවක් සමත භාවනාවට විදර්ශනා භාවනාවට කාලය කැප ගන්නවාද කියන කාරණේ. නැත්තම් දවසට කොච්චර කාලයක් සතිමත් භවෙන් මයින්ඩ්ෆුල්නස් එකෙන් ඉන්නවාද කියන කාරණේ. මෙන්න මේක තමයි සෙල්ෆ් ඇක්චුවලයිසේෂන් එක කියන්නේ. ආත්ම සාක්ෂාත්කරණය කියන්නේ මේකයි. මෙන්න මේ සිහියෙන් ඉන්න මොහොතක් පාසා සතර සතිපට්ඨාන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඔය සම්පූර්ණම තමන්ගේ කයත් හිතත් ගැන සිහියෙන් නුවණින් කාලය ගත කරන. ඒක නම් කිසිම අවස්ථාවක බාහිර දෙයක් මත ඔහු යැපෙන්නේ නැහැ. බාහිර කෙනෙකුට ඔහුගේ සතුට පැහැරගන්න බෑ. බාහිර කෙනෙකුට ඔහුට පීඩාවක් දෙන්න බෑ. එතකොට අපි මේ ලබාගත් උතුම් මනුෂ්‍ය ජීවිතය උපන් දිනේ සමරන අවස්ථාවේදී එක අතකින් අපි පින්දහම් කරන අතරේදී අනිත් අතින් අම්මට තාත්තට ආශිර්වාද කරන පින් අනුමෝදන් කරනවට අමතරව අනිත් අතින් අපේ මනුස්සත්වය රැකගෙන ඒ දේවත්වයට උසස් කරගෙන බ්‍රහ්මත්වයට ළඟා වෙනා ඒ අතර බුදු සමයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන සක්කාය දිට්ඨිය දුරු වෙන මාවතකින් ඉඳෙමින් කාමරාග ඒ වගේම ද්වේෂ කියන මේ අකුසල ධර්ම දුරු වෙන මාවතේ ඉඳෙමින් මෙන්න මේ සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වෙන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. එහි උපරිම ප්‍රතිඵලය තමයි මේ රූප ආදී පංචස්කන්ධය පිළිබඳව තේරුම් අරගෙන සතිමත් භවයේ සිටමින් සමත විදර්ශනා දෙකේ උපරිම ලෙස කාලය ගත කිරීම. මේක තමයි අපේ ජීවිතයට ලබා දෙන උපරිම වටිනාකම. මේක තමයි අපේ අම්මට තාත්තට සැලකෙන ලොකුම කෘතවේදී විදිය. මේක තමයි බුදුරජාණන් වහන්සේට සංඝරත්නයෙන් දක්වන නියම කෘතවේදීත්වය. මේක තමයි ඇත්තටම අපේ ජීවිතයට අපි ලබා දෙන ඉහළම වටිනාකම. මේක තමයි ඇත්තටම අපේ ජීවිතයේ සතුට ලබන ක්‍රමය. ඉතින් අපි උපන් දින සමරන අවස්ථාවලදී පින්තුනි මෙන්න මේ කරුණ ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕන. ඉතින් ඔබ ඔබේ දෑතින් බොහොම ශ්‍රද්ධාවෙන් මේ දානය සූදානම් කළා. ඉතින් බොහොම ලස්සන මල් පූජා කරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඉතාම රසවත් ආහාර පාන සකස් කරගෙන ඇවිල්ලා සම්බුද්ධ පූජා පැවැත්තුවා, සම්බුද්ධ පූජා පැවැත්තුවා. ඒ වගේම තවත් විශේෂ පින්කමක් තියෙන එකටත් අත ගහන්න. මේ මෙතන තියෙන මේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් මේ පොඩි එකක් වුණාට මේක GB 64 ක එකක්. මේකේ බෞද්ධ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් මේක තැන්පත් කරලා තියෙනවා. සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් බෞද්ධ පොත්පත් ලිපි ලේඛන මෙන් එහෙක 4700කට වඩා ප්‍රමාණයක් තියෙනවා. විශාල බුද්දිස් ලයිබ්‍රරියක් මේ හැම එකම මේ තියෙන්නේ. මේ ස්වාමින් වහන්සේලාට පූජා කරන්න අපි මේ සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ බොහෝ දෙනෙක් ඒ සඳහා උදව් කළා. ඔබත් මේකට සැදැහැසිතින් අත ගහන්න. මේක ලොකු ධර්ම පූජාවක්. ඒ නිසා මේ හැම පෙන්වල එකක්ම කියලා කියන්නේ බෞද්ධ පුස්තකාලයක්. ඉතින් අපි ඒක ප්‍රයෝජනට ගන්න ස්වාමින් වහන්සේලාට බොහොම ගෞරවයෙන් පූජා කරන්න සූදානම් කරලා තියෙන්නේ. මේ පින්තුන් බොහෝ දෙනෙක් ඒකට දායක වුණා. ඔබටත් ඒකට බොහොම පිං. ඉතින් මේ පින්ත් අපි අනුමෝදන් වෙන ගමන් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්ම වල හේතුවෙන් මේ මාසයේ උපන් දිනයේ සමරන රම්‍යා නෝනා මහත්මිය, ඒ වගේම චන්ද්‍රිකා නෝනා, දිස්නි නෝනා, කොමුදිනි නෝනා, මියුරින් නෝනා, ස්වර්ණා මෑණියන් ඇතුළු ඒ ඉනෝක නෝනාගේ පවුලේ පින්වතුන් ඇතුළු හැම දිනාටම මේ උතුම් පින්කමේ ආශිර්වාදයෙන් පින්කමන සහභාගී මේ ලොකු ගුඩා හැම දිනාටම මේ ගුඩා දෝපුතුන් අරලි දුව, ඒ වගේම ආලෝක පුතා ඇතුළු මේ හැම දිනාටම මේ උතුම් පින්කමල අනිසංසයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ හැම දිනම රැකදෙත්වා පින්තුණුගේ අනාගතයේ හැමතිම සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්ධියා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්ධියා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සින්දියා රසකරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපනමින් මියගිය ඥාතිහු දනුමෝදන් අසුවපත්ත්වා. ඒ වගේම පින්තුන් නමින් මියගිය යම්තාක් දෙමව්පියන් වෙත්නම් ඒ ආදරණීය අම්මල තාත්තලත් අපට මේ ජීවිතයේ මෙලොවට දායාද කරපු ඒ මව්පියවරුන්ටත් මේ පින පුණ්‍යානුමෝදනා පිණිස වේවා. මේ පින දෙක සුවපත් විය හැකි යම්තාක් සත්‍යයන් විශ්සේ කොතනක හොවෙත්නම් මේ උතුම් සංඝ සතු දානමේ පින්කම බුද්ධ පූජාමේ පින්කම තුලින් ජනිත කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය ඵල අනුමෝදන්ව සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ ගේඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනං හෝතු සුකේතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ. හොඳයි, ඉනෝකනෝන මහත්මිය ප්‍රධාන මේ පිනතුන් හැමදෙනාම බොහොම සතුටට පත්වන්න අද මේ විහාරස්ථානයට ඇවිදilla ඔබේ දෑතින් ඉතාම ලස්සන පින්කමක් සිදු කරගන්න ලැබුණා. ඉතින් මේ උතුම් පින්කමේ ආනිසංසයෙන් ඔබට නිදුක් වේ නිරෝගීව තව බොහෝ කාලයක් ජීවත් වන්නටත්, ඒ වගේම මේ පින්කමේ ආනිසංසයෙන් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා වැඩ වඩා ධර්ම දේශනාවට යොමු කන් දීලා තව තවත් දහම් දැනුම දිනු කරගෙන ධර්මයේ හැසිරෙන්නට මේ උතුම් පින්කමත් ඔබට ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයසල සේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වුන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමෙන්ජතු. හොඳයි, තෙරුවන් සරණයි.